මේ ජනසංහාරයට මේ ලක්ෂ එකකට වැඩිය මිනිස්සු නැති වෙලා තියෙනවා. ඒ මිනිස්සුටත් අපි මේ සමරන්න තමයි පීක කරේ. ඒ වෙලාව මැරිච්ච කට්ටියට අපි සමරන්න මේ සුමාන එකක් මේ 12 වෙනිදා ඉඳලා මේ 18 වෙනිදා යනකම් මේක අපි සමරන්න ඕනේ කියලා ඉල්ලීම කරා. මේක මේ අපි උතුරු නැගෙනහිර පළාතේ ඒ වගේ තමිල්නාඩු ප්‍රාන්තිය මේක ඩයස්පරා එක පිටරටත් මේක සමරන්න ඕන කියලා මම ඉල්ලීම කරා. ඒ අනුව තමයි අද මුල්ලිවයිකල් මොහොතේ අයිනම අපි අද මේ පානපත් කරලා මල් දාලා අපි සැමරුවා.